අද ඔබ මේ සූදානම් වන්නේ මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ හැටියට 15 වදාළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ. මේ දේශනාවේ නම අක්ඛණ සූත්‍රය. අක්ඛණ කියලා කියන්නේ අවකාශ, ඉඩකඩ, අවස්ථාව නැතිවීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒ අවස්ථාව අහිමි වෙලා ඒ අවස්ථාව බැහැර වෙලා දුකටපත් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි. අන්න ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව. සවත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ දේශනාව වදාළි. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිම කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසෘතවා පුතුජ්ජනෝ භාසති. අසෘතවත් පුතුජ්ජන කෙනා මේ ලෝකේ කනකිච්ච කියලා කිව්වේ මේ ලෝකේ කාලේ අපතේ අරින් නැතුව ඉඳ ලැබෙන වෙලාවේදී කළ යුතු දේ කිරීමයි කරන්න තියෙන කියලා අසෘත පුතඥයා නිතර කියනවලු. මේ කාලි පරිස්සම් කරගන්න, මේ අවස්ථාව පරිස්සම් කරගන්න කියලා අසෘතවත් පුතඥයා නිතර කියනවා. අසෘතවත් පුතඥයා මේ කාරණේ කියන්නේ අවබෝධයකින් නොවේ. ඒකේන අවස්ථාව දන්නෙත් නෑ. මේ සැබෑම මිනිස් ජීවිතයේ තියෙන සැබෑම අවස්ථාව මොකද්ද කියලා දන්නෙත් නෑ. ඒ අවස්ථාව අහිමි වීම ගැන දන්නෙත් නෑ. ක්ෂණේ දන්නෙත් නෑ. අක්ෂණේ දන්නෙත් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේක දන්නේ අසෘතවත් පුතඥයා. අසෘතවත් කියලා කියන්නේ චතුරාරි සත්‍ය ධර්මය ශ්‍රවණය කරපු නැති. චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙච්ච නැති. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුතඥයාව, අසෘතවත් පුතඥයාව පෙන්වා දෙන්නේ පැහැදිලිවම ඒ අසෘත පුතඥයා ආරි දර්ශනේ අහිමි වෙච්ච කෙනෙක්. අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝ විදු. ආරි ධර්මයේ තීරුම් ගන්නට හදක්ස කෙනෙක්. අරිය ධම්මේ අවිනීතු චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ඕන කියලා හික්මුණ නැති කෙනෙක්. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන්ව දන්නේ නැති කෙනෙක්. සත්පුරුෂ ධම්මස්ස අකෝ විදු. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට බැරි කෙනෙක්. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේහි නොහික්මෙන කෙනෙක්. අසෘතවත් පුතඥයා. ඉතින් මේ අසෘතවත් පුතඥයාට කාලය ගැන මේ අවස්ථාව ගැන මුකෝවත් දන්නේ නැතුව තමයි කියන්නේ මේ අවස්ථාව දුර්ලභ අවස්ථාවක් කියලා ප්‍රයෝජනේ ගන්න ඕනේ කීකේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අක්ඛන සූත්‍රයේදී මහණෙනි අට්ඨිමේ භික්කවේ අක්ඛන අසමය බ්‍රහ්මචර්ය වාසාය මහණෙනි නිවන් අවබෝධ කරගන්නට බැරි වෙන අවස්ථාවල් නිවන් අවබෝධ කරගන්නට බැරි වෙන කාල අටක් තියෙනවා. සාමාන්‍ය ලෝකෙ වැඩි නිවන් අවබෝධ කරගන්න බැරි අවස්ථා. බ්‍රහ්මචරි වාසය කියන්නේ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය යෙදෙමින් ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීව. ඒක බැරි වෙන අවස්ථා අටක් තියෙන බව බුදුරජාණන් වහන්සේ මේ අක්ඛන සූත්‍රයේදී පෙන්වා වදාලා. පින්වතුනි අපි එහෙමනම් බලමු මේ බැරි වෙන අවස්ථාට අවාසනාවන්ත අවස්ථාට කුමක්ද කියලා. ඉදබික්කවේ තථාගතෝච ලෝකේ uppanno hoti arahan samma sambuddho විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මහණෙනි අරහත්තු සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන ගුණයෙන් යුතු තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙනවා. ධම්මෝච දේශීයති. ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න පටන් ගන්නවා එතකොට ලෝකේ ඇහෙනවා. ඕපසමිකෝ කෙලෙස් සංසිඳුවන පරිනිබ්බායිකෝ පිරිනිවන් පෑමට උපකාර කරන්නා වූ සම්බෝධගාමී චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරවන්නා වූ සුගත පවේදිතු ඒ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කොච්චර ලස්සනට පැහැදිලි කරනවද කියලා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කවුද? අර කියන ලද්දා වූ ගුණයන්ගෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් අවබෝධ කරන්නා වූ අවබෝධ කොට වදාළ ධර්මයක් මේ ලෝකේ කතාබස් කරනවා. කෙලෙස් සංසිඳවන නිවන අවබෝධ කරවන චතුරාරි සත්‍ය අවබෝධ කරවන්නා වූ ධර්මය. එතකොට මේ කරුණු දෙක ලෝකේ තියෙන වෙලාවේ අයංච පුද්ගලෝ නිරේ උප්පන්නෝ හෝති. අනේ ඒ සත්වයා ඉපදිලා ඉන්නවා නිරේ. අයම් භික්ඛවේ පඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරී වාසාය. මහරණි මේක තමයි පළවෙනි අවකාශ රහිත ඉඩකඩ නැති බව. නොකාලේ, ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි කාල පරිච්ඡේදය, ධර්මයේ හැසිරෙන්න බැරි කාල පරිච්ඡේදය, නිරයේ ඉපදෙ සිටීම. එතකොට නිරයේ ඉපදලා සිටින කෙනාට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා කියලා ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකේ පැතිරෙනවා කියලා ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. දෙවෙනි කරුණ, මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ කිව්වේ අර නවආරහදී බුදු ගුණයන්ගෙන් යුතු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්, තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා. මේ ලෝකයට තථාගතයන් වහන්සේ නමක් පහළ වුණාම පමණයි ඒ ධර්මයෙන් අහන්න ලැබෙන්නේ සුගතප්පවේදිත ධර්මයේ, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන්නා වූ ධර්මයේ, සුගතයන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ. මොකද ඒ ධර්මයේ, ඒ ධර්මයෙන් අහන්න ලැබෙනවා. ඒක තිබෙන්නේ කොහොමද? වූපසමකෝ, ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවනවා. පරිනිබ්බායිකෝ, පිරිනිවන් පාණ්ඩ උදව් කරනවා ඒ ධර්මයේ. සම්බෝධිගාමී, චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන වැඩපිළිවෙල. ආන්නේ ධර්මයේ මේ ලෝකේ කතාබස් කරනවා, අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ධර්මය අවබෝධ කළ යුතු පුද්ගලයා තිරච්ඡාන යෝනිං උප්පන්නෝ හෝති, තිරිසං අපාය ඉපදිලා ඉන්නවා. බල්ලෙක් වෙලා ඉන්නවා, බළලෙක් වෙලා ඉන්නවා, වෙනස් සතෙක් වෙලා ඉන්නවා, ඌරෙක් හරකෙක් කෙළුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා, ඊළඟට වෙනත් පක්ෂීක් වෙලා ඉපදිලා ඉන්නවා, එහෙම නැත්නම් ජලයේ ඉපදිලා ඉන්නවා, මාළුවෙක් වෙලා. අවස්ථාවක් නැහැ. දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ බව. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිට මේ නිකලෙස් බවට පත්වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නා වූ ධර්මයේ දේශනා කළ තියෙනවා කියන කරුණ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා, අයං වික්ඛවේ ဒුතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරී වාසාය. මහණෙනි මේක තමයි මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස, නිවන් අවබෝධ කිරීම පිණිස බාධක වූ, අන්තරාය කර වූ, අනතුරුදායක වූ, අවකාශ රහිත ඉඩකඩ නැති බව. එතකොට නිරේ උපන්නා නම් එයාට ධර්ම අවබෝධ කරන්න ඉඩකඩ නැහැ, අවකාශ නැහැ. තිරිසං අපායේ උපන්නා නම් ධර්මය අවබෝධ කරගන්න ඉඩකඩ නැහැ, අවකාශ නැහැ. මහණෙනි මේ අවස්ථාවටපත් වෙච්ච කෙනාටත් ඒ කියීමේ මිනිස් ලෝකෙ ඉඳලා තිරිසං අපායේ ඉපදිලා ඉන්න කෙනාට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මේක මට මතකයි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා, මහණින්නි මා බුදු ඇසින් දකින්නේ නැහැ මෙතරම් අනතුරුදායක, මෙතරම් භයානක උපතක් මේ නිරේ ඉපදීමයි, තිරිසං අපාය ඉපදීමයි. අර මොකද හේතුව? දැන් නිරේ ඉපදුනාට පස්සේ නිරිසතාට, ඒ කිව්වේ අපාය ඉපදිච්ච, නිරේ ඉපදිච්ච එක්කෙනා නිරන්තරයෙන්ම වද වේදනාවලට භාජනී වෙවි, අප්‍රමාණ දුකකින් දුම්නසකින් ඉන්නවා. ඒ පලාතර බුදුවරු වඩින්නේ නැහැ, ඒ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. අප්‍රමාණ දුකකින් දුම්නසකින් වේදනාවකින් ඉන්නවා. තිරිසං අපාය ඉපදුනාට පස්සේ තිරිසං සතුන්ට තිබෙන්නේ නිරන්තරයෙන්ම බඩගින්න, නිරන්තරයෙන්ම තිබෙන්නේ කෑමක් හොයාගෙන යන එකක්, එහෙම නැත්නම් නිදාගෙන ඉන්න එකක්. මේ තිරිසං අපාය සතුන්ට කිසිසේත්ම ජීවිතය ගැන තේරුම් ගන්න අවස්ථාවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, නවආරහදී බුදු ගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා. පහළ වෙලා මේ ධර්මය. එතකොට මේ ධර්මය ලෝකෙට ඇහෙන්න පටන් ගන්නවා. කෙලෙස් සංසිඳවන්නා වූ, සියලුම දුක් කෙලවර කරන්නා වූ, පිරිනිවන් පෑමට හේතුවන්නා වූ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධයේ කරා රැගෙන යන්නා වූ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ලෝකෙ ඇහෙනවා. අනේ මේ කිනා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා ප්‍රේත ලෝකෙ. ප්‍රේත ලෝකෙ උපන්නට පස්සේ එයාට අවස්ථාවක් නැහැ. ප්‍රේත ලෝකෙ උපන්නට පස්සේ එයා ඉන්නේ හැමතිස්සෙම බඩගින්නේ. අධික ලෙස ඇල්ම කරගෙන නොයෙක් දේවල් වලට බඩගින්නෙන් පිපාසයෙන් තැවි තැවි ඉන්නවා. ඒ අයට මේ ධර්මයේ කෙරෙහි සිත යොමු කරගන්න ප්‍රේතීන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්ඛවේ තතියෝ වක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි මේක තමයි මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්නා වූ, අවකාශ රහිතවන්නා වූ, ඉඩකඩ නැතිවන්නා වූ තුන්වෙනි අවස්ථාව, තුන්වෙනි අක්ඛණය, ක්ෂණ සම්පත්තිය නැති වෙලාව. එතකොට එහෙමත් අහිමි වෙනවා. එතකොට පින්වතුනි, අපි සංසාරේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙද්දී අපි නිරේ ඉන්නේ ඇති. එතකොට අපිට මේ අවස්ථාව අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී තිරිසං අපායේ අපි ඉන්නේ ඇති. ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරද්දී පෙරේත ලෝකේ ඉන්නේ ඇති. ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. ධර්ම අවබෝධ කරන්න බෑ කිසිම දවසක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න තථාගත අරහං සම්මා සම්බුදු විජ්ජාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධ භගවා කියන තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙනවා. පහළ වෙලා කෙලෙස් සංසිඳවන්නා වූ, නිවන අවබෝධ කරවන්නා වූ, චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මාර්ගය පෙන්වන්නා වූ, ඒ මාර්ගය දක්වන්නා වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඔන්න ලෝකේ අහන්න ලැබෙනවා. එතකොට මේ පුද්ගලයා ඉපදිලා ඉන්නව දීර්ඝායස තිබෙන දිවලෝවල් වල, අරූප දිවී ලෝකේ, අසඤ්ඤ සත්ත්ව දිවී ලෝකේ ඉපදිලා ඉන්නව. ඒවැ කල්ප ගණන් ඔහි ඉන්නවා. හිත යොමු කරගන්නේ බාහිර දේකට. බාහිර දේකට හිත යොමු කරන්නේ නැති කල්ප ගණන් ඉන්න දිවී ලෝක තියෙනවා. ආන්ගේ දිවී ලෝකෙක ගිහිල්ල මේ සත්වයා උපදිනවා. ඒ ඉපදිච්ච වෙලාවක මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා කියලා ඒ දෙවිවරු දන්නේ. මේ කියන්නේ දීර්ඝායුෂ තිබෙන මේ අරූප අසඤ්ඤතල දිවී ලෝකවල. එතකොට මේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ කාමාවචර දිවී ලෝකයේ සැලකෙන චාතු මහරජක තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන දිවී ලෝකත්, අකනිටා බඹලෝ දක්වා තියෙන දිවී ලෝකවල ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දිවුරු ධම් ගෝසා පැවතුන්නේ ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායි අනුත්තරං ධම්ම චක්කම් පවත්ිතං. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බාරණසීසි පතන මිගදායේදී අනුත්තර ධම්මචක්‍රයේ පවත්වා වදාලා අපපතිවත්තියන් සමනේනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මුණාවා කියනචව ලෝකේ දෙවි මිනිස් සහිත ලෝකේ කිසිවෙකුට මේ ආකාරයට දේශනා කරන්න බැරි කියලා. ඉතින් එහෙම පැතිරෙන්නේ නම් ඉතින් මේක තේරෙන්නේ පායි. ඉතින් ඒ නිසා අපිට පේනවා අකරිට බඹලව දක්වා අවබෝධ කරන්න පුළුවන්. මෙතන කියන්නේ ඒ ලෝක නෙමෙයි. කල්ප ගණන් ඉන්න දිවි ලෝක තිබෙනවා. ඒවැ මේ දෙවිවරු ඉපදිලා ඉන්නවා. බාහිර ලෝකෙට හිත විසිරවන්නේ නැහැ. ඒ නිසා දන්නේ නැහැ කිසිම දෙයක්. ආනේ දිවි ලෝකෙ උපන්නු ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ චතුත්තු වක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරී වාසය. මහණෙනි, ඒක තමයි මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරයේ යෙදීමට ධම්මානුධම්ම පටිපදා යෙදීමට තියෙන අවස්ථාව මගහැරිලා අවකාශ ඉඩකඩ සියල්ලම නැති වෙන හතරවෙනි අවස්ථාව. ඒ අවස්ථාවේදීත් එයාට කිසි පිටක් නැහැ. සමහර විට අපි දන්නවා දැන් ওই හිමාල වගේ පළාත්වල සාධුවරු ඉරිසිවරු මුකුත් දන්නේ නැහැ. ওই භාවනා කරනවා. සමහරට ගිහලා හිත රැටෙනවා අසඤ්ඤයට. ඊට පස්සේ ඒක ඇලුම් කරනවා. ඊට පස්සේ ගිහලා උපදිනවා අරූප භවයේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට පස්වෙනි කරුණ, මේ ලෝකේ උන්න අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නතාදී ගුණයන්ගින් සමන්විත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. පහළ වෙලා මේ කෙලෙස් සංසිඳවන්නා වූ, පිරිනිවන් පෑමට උපකාර වන්නා වූ, ආරි සත්‍ය අවබෝධය ඇති කරවන්නා වූ සුගත ප්‍රවේදිත ශ්‍රී සද්ධර්මය ඔන්න ලෝකේ ශ්‍රවණය වෙනවා, අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට මේ පුද්ගලයා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා. කොහෙද ඉපදිලා ඉන්නේ? ඈත දුෂ්කර පළාත්වල ඉපදිලා සිටිනවා. නුවණ දිනු කරන්නේ නැති සමාජවල ඉපදිලා සිටිනවා. නොයේ ආගමික මතවාද, එහෙම නැත්නම් නොයෙක් අදහස් වලට බැඳිලා එක්කෝ නොයෙක් ආකාරයේ ඔය නොදියුණු ජීවිත ගෙවන සමාජයවල ඉපදිලා ඉන්නවා. යත් නත්ති ගති භික්ඛූනම් භික්ඛුණීනම් උපාසකානම් උපාසිකානම්. ඒ පලාතට භික්ෂූන් වඩින්නේ නැහැ, භික්ෂුණීන් වඩින්නේ නැහැ. තෙරුවන් සරණ ගිය උපාසකවරු යන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය උපාසිකාවරු යන්නේ නැහැ. මේ පළාතට කවුරුත් යන්නේ නැහැ. තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙන ගත්ත සිව්වන පිරිස කවුරුත් මේ පළාතට යන්නේ නැහැ. නොදිවුණු පළාත් වලට යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අයම් භික්කවේ පංචමෝ වක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. මේක තමයි මහණෙනි මේ මාර්ගයේ අහිමිවන්නා වූ, චතුරාරි සත්‍ය අවබෝධයට තින ඉඩකඩ නැතිවන්නා වූ, අකාලයේ බවට පත්වන්නා වූ පස්වෙනි අවස්ථාව. දැන් අපි ගත්තොත් ලංකාවේ පවා තියෙනවා ඈත දුෂ්කර පළාත් තියෙනවා චතුරාරි සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ නැති. දැන් ඒ වගේම ලෝකෙ තියෙනවා. දැන් දැනට ගත්තොත් ලෝකෙ පුරාම තිබෙන්නේ ක්ෂණ සම්පත්තිය නෙවෙයි, අක්ඛණ්ඩමයි තියෙන්නේ. ඒ කියුවේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ නැති බවමයි හැමතැනම තියෙන්නේ, ඉඩකඩ ඇති බව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පස්වෙනි කාරණාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකවරු උපාසිකාවරු යන්නේ නැහැ. යන්නේ නැති නිසා චතුරාරි සත්‍ය ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඒ ධර්මය අවබෝධ කරගන්නට බැරි පස්වන අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. නවරහදී බුදුගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා හිට මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ශ්‍රාවක පිරිසත් ඒක ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද, ශ්‍රාවක ජනතාව ඒ ධර්මය ඉගෙන ගන්නවා. ඒකනේ ශ්‍රාවක කියන්නේ සවන් දෙන අයනේ. ඒ ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ආකාරය පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රාවක පිරිස ඒ ධර්ම ඉගෙනගෙන ධර්මය කියාගෙන යනවා. එහෙම කියාගෙන යනකොට ඒකේ තියෙන කෙලෙස් නසන්නා වූ, නිවන කරා යෑමට උපකාර වන්නා වූ, චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරවන්නා වූ ධර්මයක් දේශනා කරනවා. මේ පුද්ගලයෙක් ඉපදෙලා ඉන්නවා මේක ඇහෙන පළාතක. නමුත් එයා ඉන්නේ මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ, මිත්‍යා දෘෂ්ටිකයි. විපරීත දස්සනෝ කියලා කියන්නේ දැක්ම විකෘති. විපරීත දැක්මක් තියෙන්නේ. මොකක්ද විපරීත දැක්ම? නත්ති දින්නම්. දන් දීමෙන් කිසි පළක් නැහැ. නත්ති යිට්ඨං. පුද පූජා ආදී සත්‍යයෙන් සේවා කිරීමෙන් කිසි පළක් නැහැ. නත්ති හුතං. ඒ වගේම වෙනත් යහපත් දේවල් කිරීමෙන් සේවා කටයුතු ආදී කිරීමෙන් කිසි පළක් නැහැ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ සප් මේ සප දුක් දෙක ඇති කරවන්නව කර්මඵල විපාක කියලා එකක් නැහැ. නත්ති අයන් ලෝකෝ. මේ ලෝකයේ කියලා අමුතුවෙන් විශේෂ තැනක් නැහැ. නත්ති පරලෝකෝ. ආයේ මේ මරුණට පස්සේ යන්න කියලා වෙන ලෝකයක් නැහැ. නත්ති මාතා. අම්මා කියලා විශේෂ කෙනෙකුට සලකන්න ඕන නැහැ. නත්ති පිතා. පියා කියලා ආයේ අමුතුවෙන් පුද්ගලෙක් තෝරන්න ඕන නැහැ. නත්ති සත්තා ඌපපාතික. ඌපපාතික සත්ත්වය කියලා කොට සක් ලෝකේ නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදින් තීති. මේ ලෝකේ මෙලොව පරලොව දෙකම මනාකොට අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ලෝකෙ මුදුරු පහළ වෙන බව බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ තියෙන බව එහෙම එකක් ලෝකේ නැහැ. අන්න ඔය මානසිකත්වයේ තියෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටික විපරීත දස්සනෝ. විකෘති දැකුම් ඇති. විපරීත වෙලා කන පිට හැරිලා සම්පූර්ණ එයාගේ කල්පනාව. අන්න එහෙම පිරිසට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරගෙන ගියත් එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ කරගන්න. එයාට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ චට්ටෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි මේක තමයි චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ අවස්ථාව අහිමි වන්නා වූ අවස්ථාව නොලැබී යන්නා වූ එයාට ලැබෙන අවස්ථාව අහිමි වෙලා යන හයවෙනි මොහොත හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ හයවෙනි එක තමයි එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ කතා වෙනවා. නිවන් අවබෝධ කරන්නව මාර්ගයේ කතා වෙනවා. එයා අවධානය යොමු කරන්න එයා පිළිගන්නේ. ආනෙකට කියනවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එයා පිළිගන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා වැඩිපුර ඉන්නේ මෙන්න මේ පිරිස තමයි. මේ මිත්‍යා දෘෂ්ටික පිරිස. අවාසනාව කියලා කියන්නේ මේ පැවිද්දයන් අතරත් ඉන්නවා. පැවිද්දන් අතරත් ඉන්නවා, ගිහියන් අතරත් ඉන්නවා. මේ බෞද්ධ වීසිනුත් ඉන්නවා. ආන් මේ පිරිස කියනවා ඔය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඔහොම කියලා නිවන් අවබෝධ කරගන්න බෑ. ඔය කියන ආකාරයට මාර්ගඵල ලබන්න බෑ. සංසාරයෙන් ඈතර වෙන්න බෑ. මේ කාලේ නිවන් අවබෝධ කරගන්න බෑ. ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ සම්මා දිට්ඨිය නැති පිරිසටයි. එතකොට මිච්ඡා දිට්ඨික විපරීත දස්සනෝ. විපරීත දර්ශන විකෘති දැක්මක් ඇති මිත්‍යා දෘෂ්ටික පිරිසට තමයි මේගොල්ලෝ අයිති වෙන්නේ. ඇයි මේගොල්ලෝ පිළිගන්නේ නැනේ මේ ලෝකේ මෙලෝ පරලෝදික මනාකොට අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ නැනේ. එතකොට මේගොල්ලෝ මේක පිළිගන්නේ නැති නිසා මොකද වෙන්නේ කියනවා මෙලෝ පරලෝ ඔක්කොම මේකේ තියෙන්නේ කියනවා. අපාය දිවි ලෝක ඔක්කොම මේකේ තියෙන්නේ කියනවා. ඒ නිසා ඔය කියන ආකාරයට ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම අලුත් ස්ටයිල් එකක් කියනවා. මෙහෙම කියලා මේ ධර්මයට ගරහන්න පටන් ගන්නවා. ඒ ගරහන සීලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කාටවත් ධර්මය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ධර්මයට ගරහනකොට, ඒ ධර්මයට අපහාස කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න බෑ කියලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා යමෙක් කියයි නම් බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානවලින් එකකට පහර ගහනවා යා. බුදුරජාණන් වහන්සේට විශාරද ඥාන හතරක් තියෙනවා. මේ විශාරද ඥාන හතරෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් යම් කරුණක් කරබයා ධර්ම දේශනා කරනවාද? ඒ දේශනා කරන්නා වූ ධර්මයට අනුකූලව ජීවත් වෙලා ඒකෙන් ප්‍රතිඵල ලබන්න බෑ කියලා. දෙවියන් මිනිසුන් අතර, දෙවියන් බමුන් මරුන් අතර ලෝකේ කිසියෙකුට කරුණු සහිතව කියන්න බෑ. ඒ කාරණේන් තථාගත බුදුරජාණන් වහන්සේ විසරදයි. එතකොට යම් කෙනෙක් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙලෙස් සංසිඳවන්නා වූ නිවන කරා තමාව පමුණවන්නා වූ ආර්ය සත්‍ය අවබෝධය කරවන්නා වූ සුගත ප්‍රවේදිත ධර්මය සුගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ධර්මය කියනකොට යමෙක් කියනවා නම් ඊට විරුද්ධව මේක අවබෝධ කරගන්න බෑ, මේක බොරුවක්, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කරන්න බැරි වැඩක් කියලා එයා කෙලීම පහර ගහන්නේ බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාණයටයි. එයා විසරද ඥාණයට පහර ගහනවත් එක්කම එයාට බොහෝ අකුසල් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිච්ඡා දිට්ඨික විපරීත දස්සන ඇති එක්කෙනාගෙන කියා දෙනවා. කියා දෙනවා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. මහණෙනි මේ ලෝකේ ඒක පුද්ගලෙක් බිහි වෙනවා. ආනේ පුද්ගලයා බහුජන අහිතාය, බහුජන අසුකාය, බහුනෝජනස්ස අහිතාය දුක්ඛාය දේව මනුස්සානං. බොහෝ දිනාට අහිත පිණිස දුක් පිණිස දෙවි මිනිස් ලෝකයාට දුක් පිණිස හේතු වෙන පුද්ගලෙක්. කතමෝ ඒක පුද්ගලෝ? කවුද මේ පුද්ගලයා? මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ. මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත දර්ශන විකෘති දක්මක් ඇති පුද්ගලයා. තං බහුජනං සද්ධම්මා වුට්ටාපෙත්වා. ඒ පුද්ගලයා මොකද කරන්නේ? බොහෝ ජනයාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථාවෙන් අයින් කළා දානවා. අසද්ධම්මේ පතිට්ඨාපේති. ධර්මය අවබෝධ කරගන්න බැරි දියොන් යදවනවා. අසත් ධර්මයේ යදවනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන අහිතාය බහුජන අසුකාය. අන්න බොහෝ දෙවි මිනිස් ලෝකයාට අහිත පිණිස දුක් පිණිස පහළ වෙච්ච පුද්ගලයා තමයි මිත්‍යා දෘෂ්ටිකයා. ඒ මිත්‍යා දෘෂ්ටිකයා පිළිගන්නේ චතුරාර්ය සත්‍යය. ඒ මිත්‍යා දෘෂ්ටිකයා පිළිගන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බව. ධර්මයේ හැසිරෙන එක්කිනාට විරුද්ධව කතා කරනවා. පිස්සුද උඹලට ඕකල්ල කොහෙ කරන්න දුවා? මේ යුගයේ කවුද ධර්මය අවබෝධ කළේ? පෙන්නපම් පුළුවන් නම් නිවන් අවබෝධ කරපු එක්කෙනෙක්ව. මෙන්න මෙහෙම කී කියා නිନ୍ଦා කරනවා, අපහාස කරනවා. අපි දන්නවා ගිහියොත් කරනවා, පැවිද්දොත් කරනවා මේක. සියලු දෙනා අපාය යනවා. ඒ සියලු දෙනා මරණින් මත්තේ අපාය යනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථාව ඒ සියලු දෙනාම අහිමි කරගන්නවා, අනිත් අයටත් අහිමි කරනවා, පව රාශියක් රැස් කරගෙන අපාගත වෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට වෛර කරන බෞද්ධ වේශධාරීන් ඉන්නවා කියලා කියන්නේ මහා අවාසනාවන්ත තත්ත්වයක්. බුද්ධ ශාසනයට මහත්ම අනතුරක්. බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ අන්නේ පිරිස එකතු වෙලා. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙන එක තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක හයවෙනි අවස්ථාව. හත්වෙනි එක තමයි මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී මනුස්සාන බුද්ධ භගවා පහළ වෙනවා. ඒ පහළ වෙන තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිසා ධර්මයේ ලැබෙනවා. කෙලෙස් සංසිඳවන්නා වූ, පිරිනිවන් පෑමට උපකාර වන්නා වූ, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නා වූ උතුම් ශ්‍රී සද්ධර්මය. මේ ධර්මය ඇහෙනකොට මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා මේ ධර්මය ඇහෙන මායිමේ. නමුත් අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. මොකද අවබෝධ කරගන්න අවස්ථාවක් නැත්තේ? ඒකෙනා සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගු. ඒ කියන්නේ මේ ප්‍රඥාව නැති එක්කෙනෙක්, දුෂ්ප්‍රඥෙක් කෙනෙක්. අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ යාට. ප්‍රඥාව නැහැ කියලා කියන්නේ යාට කොච්චර කිව්වත් මේක තේරෙන්නේ නැහැ. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනි, මේ සංසාරයෙන් අත් මිදින්න ඕනි, සතර පායෙන් එතර වෙන්නට ඕනි, මේ මාර්ගී ගමන් කරන්න ඕනි කි මේ අහනවා. තේරෙන්නේ නැහැ මේක. අවබෝධ කරගන්න බෑ. යෝනිසෝ මනසිකාරයට එන්න බෑ. මොනවා හරි වෙන බාහිර දේවල් අල්ලගෙන ඉන්නවා. එක්කෝ කියන දේ තේරෙන්නේ නැහැ. එක්කෝ එයා ධර්මය අහන්න ඇවිල්ලා මොකක් හරි අඩක් හොයාගෙන ඒ ඇදී කල්පනා කර කර ඉන්නවා. මේ වගේ කරගන්නවා. එතකොට මේ දුෂ්ප්‍රඥ බව බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේකේ තියෙනවා න පටිබලෝ සුභාසිත දුබ්භාසිතස්ස අත්තමඤ්ඤාතු. සුභාසිත දුබ්භාසිත දෙකේ තේරුම දැනගන්න බෑ යාට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකක්ද? ඊළඟට අනිත් ධර්මය මොකද්ද දන්නේ නැහැ. පටලව ගන්නවා. කොහොමද පටලව ගන්න? විද්‍යාවයි බුදුදහම එකයි කියලා. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තිබ්බනම් මෙහෙම පටලව ගන්නෑ. ඇයි ඕනම මොළේ තියෙන කෙනෙකුට තේරෙනවා මේ විද්‍යාඥයෝ හොයාගන්නේ සීල සමාධි ප්‍රඥා තුල ප්‍රතිපත්තියේදීල සතර සතිපට්ඨානයේදීල නෙවෙයි. නමුත් අපට එහෙම නෙමෙයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සීලේ රකින්න ඕන, සමාධිය දියුණු කරන්න ඕන, නීවරණ ප්‍රහාණය කරන්න ඕනි. ඒ වගේම ප්‍රඥාව උපදව ගන්න ඕනි. ඒ වගේම සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් අවබෝධ ඇති කර ගන්න ඕනේ. ඊළඟට සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාදේ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචින්ද්‍රිය, පංචබල, සප්ත බොජ්ජංග, ආර්යෂ්ටාංගික මාර්ගයේ යන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිනු කර ගන්න ඕනේ. ආර්යෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ කාමසකල්ලිකාණී යෝගී අන්ත්‍යත් බැහැර කරලා, අත්තකිලමතාන යෝගී අන්ත්‍යත් බැහැර කරලා, මේ ඒකාන්තයේම ජීවිත අවබෝධී පිණිස හේතු වන්නා වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි. එහෙම නැති වෙන කිසිම අර්ථයක් ඒකේ නැහැ. වෙන බාහිර අර්ථයක් නැහැ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ග අනුගමනය කරලා අවබෝධ කරපු ධර්මයක් මේ මිත්‍යා දෘෂ්ටික වූ විපරීත දර්ශන ඇති. මෙලොව පරලොව නොපිළිගන්නා වූ, ඕපපාතික සත්වෙන් ඇති බව නොපිළිගන්නා වූ, මේ ලෝකේ විශේෂඥානී ඇති ශ්‍රමණ බ්‍රාහ්මණු රීතින් බව නොපිළිගන්නා වූ, ඊළඟට දුස්සීල වූ, ඕනෑම විනෝදයට දඩමී යන, ඕනෑම හොරකමක යෙදෙන, වරදි කාම සේවනය කරන, බොරු කියන, සුරාපානය කරන මේ මිත්‍යා දෘෂ්ටික විද්‍යාඥයෝ, ඊළඟට කයෙන් වචනෙන් සිතින් අකුසල් කරන්නා වූ පිරිසගේ පරේෂණ, ඒගොල්ලෝ හොයාගන්න දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සමාන වෙන්නේ කොහොමද? ඒක කොයිතරම් මෝඩ කතාවක්ද, දුෂ්ප්‍රඥ කතාවක්ද? ඉතින් මේ ප්‍රඥා රහිත පිරිසට මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ නැහැ. මේක පැහැදිලිව කියන නපටිබලෝ සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතුන්. සුභාසිත කියලා කියන්නේ බුද්ධ වචනේ. දුබ්බාසිත කියන්නේ බුද්ධ වචනේ නොවන දේ. එතකොට මේ බුද්ධ වචනය, බුද්ධ වචනය නොවන දෙකේ අර්ථය අල්ලන්න දන්නේ ආන්‍යයට කියන දුෂ්ප්‍රඥා කියලා, ප්‍රඥා රහිතයි කියලා. ඉතින් මේ ලෝකේ බොහෝ දෙනෙක් දුෂ්ප්‍රඥායි. අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. අන්නේ දුෂ්ප්‍රඥ පිරිසට මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේ නිසා අපි ගම්ම විශේෂ එකක් බුදුරජාණන් වහන්සේගේ කරුණත්තව යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින්. බුදුරජාණන් වහන්සේ, ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ යමක් ඉතා හොඳයයි, ඉතා පිරිසිදුයයි වර්ණනා කළසේක්ද සමාධි මානන්තරිකඤ්ඤ මාව. ඒ තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. ඒතයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ පින්වතුනි අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධිය ධර්මයේ සඳහන් වෙනවා විරාග සංඥා, නිරෝධ සංඥා හැටියට. නිරෝධ සංඥාව තියෙනවා ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංඛාර සමතෝ, සබ්බූපදීපටි නිස්සග්ගෝ, තන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියන සංඥාව. ඒකට කියන්නේ නිරෝධ සංඥා. මේමයි ශාන්ත, මේමයි ප්‍රණීත, ඒතං සන්තං, ඒතං පනීතං, ඒ තමයි සබ්බ සංඛාර සමතෝ. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර, සීලූම පාක දෙන්නා වූ සියල්ල සීලු දේවල් සංසිඳිලා කියලා තියෙනවා. සබ්බූපදීපටි නිස්සග්ගෝ, සියලුම කෙලෙස් සහිත කර්ම බැහැරට ගිහිලා තියෙනවා. තණ්හක්කයෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ක්ෂය වෙලා තියෙනවා. නිරෝධ තණ්හාව නිරුද්ධ වෙලා තියෙනවා. නිබ්බාණං නිවීමටපත් වෙලා තියෙනවා. ආන් ඒක අත්දකිනවා රහතන් වහන්සේ. ඒකට කියනවා අරහත්ඵල සමාධිය කියලා. අන්නේ අරහත්ඵල සමාධිය බුදුරජාන් වහන්සේ වදල් සමාධිනා තියෙන සමෝණ විජ්ජති. ඒහා සමාන දෙයක් මේ ලෝකේ නැත. ඉතින් එක විද්‍යාඥයෙකුට පුළුවන් වුණාද මේ අරහත්ඵල සමාධිය ගැන කතා කරන්න? ඒ නිසා මේකෙන් අපිට පැහැදිලිව පේනවා ප්‍රඥා රහිත වුණාම ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ මොකද මේ තමන්ට ප්‍රඥාව රහිත වෙලා සුභාසිත අඳුනා ගන්නත් බෑ යාට. ඒකේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මිය අඳුන ගන්නත් බෑ. දුබ්බහසිතී අඳුන ගන්නත් බෑ. අනිත්‍යක අඳුන ගන්නත් බෑ. මොකද නූතන විද්‍යාවෙන් අපි ගත්තොත් මේක හැමතිස්සෙම තියෙන නිරන්තරයෙන් වෙනස්වන්නා වූ නිරන්තරයෙන්ම වෙනස්වන්නා වූ ධර්මයක් තියෙන. මේ කියන දේ මේ වෙනස් කරන, මේ පරිචිනින් කරන දේ මේ අයින් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙමෙයි. ඒක දේශනා කරලා තියෙන උපාදෝ වා තථාගත අනුපාදෝ වා තථාගත. තථාගතයන් වහන්සේ උපන්නා වූ නූපන්නා වූ මේ ලෝකයේ තිබෙන ධර්මතා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා හිට පෙන්නා දෙනවා. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අවබෝධ කරගන්න පුළුවන් එක්කෙනා ප්‍රඥාවන්තයා. බැරි එක්කෙනා දුෂ්ප්‍රඥයා. එතකොට මේ දුෂ්ප්‍රඥ කෙනෙක් ඉන්නවා. සමහර විට ඒ අය මේ බෞද්ධ වෙෂින් ඉන්නත් පුළුවන් දුෂ්ප්‍රඥාය. බුද්ධ වචනේ අඳුන ගන්න බෑ යාර. වෙන් වශයෙන් තෝරගන්න ශක්තිය නෑ. අන්න එතකොට මොකද වෙන්නේ? චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස යෝනිසුව මනසිකාරී දෙන්නේ නැහැ. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධම්මානුධම්ම පටිපදාවිය දෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ සත්තමෝ අක්ඛනෝ. මහණෙනි මේක තමයි සත්‍යෙනි අක්ෂණය. අසමයෝ බ්‍රහ්මචරි වාසය. ආයි නිවන් අවබෝධ කර ගන්න යාට හම්බ වෙන්නේ නැහැ. මේ අවස්ථාව යාගෙන් ගිලිහි යනවා. ඒක තමයි හත්වෙනි අවස්ථාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අටවෙනි අවස්ථාව. තථාගතෝ ච ලෝකේ අනුප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී මනුස්සාන බුද්ධෝ භගවා. මේ නවරහදී ගුණයන්ගෙන් යුක්තවන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැහැ. ධම්මෝචන දේශීයති ඕපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමී සුගත පවේදිතෝ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධකට වදාලා වූ ධර්මය ලෝකේ ඇහෙන්නේ නැහැ. කියන්න කෙනෙක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්න කෙනෙක් නැහැ. ඒ බුදු කෙනෙක් පහල වෙලානේ මේක දේශනා කරන්න තියෙන්නේ. ඉතින් බුදු කෙනෙක් පහල වෙලා නැහැ. එතකොට මේක කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ ධර්මය ඇහෙන්නේ නැහැ. නිවනක් අවබෝධ කරගන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න පුළුවන් කියන කතාව ඇහෙන්නේ නැහැ. නමුත් පුද්ගලෙක් ඉපදිලා ඉන්නවා. පඤ්ඤවා ප්‍රඥාවන්ත පුද්ගලෙක් ඉපදිලා ඉන්නවා. අජලෝ අනේලම ගෝයා මේ අඥාන පුද්ගලෙක් නෙමෙයි, කෙලතොළු පුද්ගලෙක් නෙමෙයි. මෙයා පටිබලෝ සුභාසිත බුද්ධුභාසිත අත්තමඤ්ඤාතු. එයාට බුද්ධ වචනේ ඇහුනොත් අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කෙනෙක්. මේක බුද්ධ වචනයයි මේක බුද්ධ වචනේ නෙමෙයි කියලා හොඳට තෝර වේර ගන්න පුළුවන් එක්කෙනෙක්. ප්‍රඥාවන්ත පුද්ගලයා ඉන්නවා. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මයේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවන්ත පුද්ගලයා හිටියාට පළක් නැහැ. අයම් භික්කවේ අට්ඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරි වාසය. මේක තමයි බ්‍රහ්මචරි වාසයේට අන්තරාය කර වූ අටවෙනි අවස්ථාව. අක්ෂණය. ක්ෂණ සම්පත්තිය නැතිවීම. මේ අනුව පින්වතුනි අපට ඉතාම පැහැදිලි ලෝකයේ තිබෙන්නේ ක්ෂණ සම්පත්තිය නෙවෙයිමයි. ක්ෂණ සම්පත්තියක් නොවේමයි ලෝකෙ තිබෙන්නේ. අක්ෂණයක්මයි තිබෙන්නේ. අසමයක්මයි තිබෙන්නේ. බ්‍රහ්මචර්ය වාසයේට නොහැකි මට්ටමේ තත්යක්මයි මේ ලෝකේ පුරාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් බැහැර වෙච්ච එකම එක මොහොතයි තියෙන්නේ. ඒකෝ භික්කවේ කනෝච සමයෝච මහණෙනි, එකම එක ක්ෂණයයි තියෙන්නේ, එකම එක අවස්ථාවයි තියෙන්නේ. බ්‍රහ්මචර්ය වාසය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට එකම එක අවස්ථාවයි තියෙන්නේ. කතමෝ ඒකෝ, මොකද්ද එකම එක අවස්ථාව? ඉදු භික්කවේ තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති, අරහං සම්මා සම්බුද්ධු විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවනුස්සානං බුද්ධ භගවා. මහණනී තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහදී බුදුගුණයන්ගෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. එකම එක අවස්ථාව, ධම්මෝච දේශීයති, උන් ධර්මයේ දේශනා කරනවා. ඕපසම්මිකෝ කෙලෙස් සංසිඳවන්නා වූ, පරිනිබ්බායිකෝ පිරිනිවන් පෑම ලබා දෙන්නා වූ, සම්බෝධ ගාමි චතුරාරි සත්‍ය අවබෝධී ඇති කරවන්නා වූ, සුගත පවේදිතු ඒ සුගතයන් වහන්සේ විසින් ප්‍රඥාවෙන් අවබෝධයෙන්ම දේශනා කරන ධර්මයි. උන්වහන් ලැබෙන එකම එක අවස්ථාවයි. ආංජ පුද්ගලු මජ්ජිමේසු ධනපජේසු පච්චාදාතෝ හෝති, මේ පුද්ගලයාත් මේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පිළිලා ඉන්න ඒ ධර්මයේ තියෙන තැනක ඉන්නවා. සෝච හෝති පඤ්ඤවා, එයා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම යා මේ නුවණ නැති කෙනෙක් නෙමෙයි, අවබෝධ කරගන්න බැරි කෙනෙක් නෙමෙයි. පටිබලෝ සුභාසිත දුබ්බාසිත සත්තමඤ්ඤාතු, මෙන්න මේකයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නෙවෙයි කියලා බුද්ධ වචනේ මනාකොට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට තේරුම් ගන්නට ප්‍රතිබල කෙනෙක්, ශක්ති සම්පන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළා, අයංකෝ භික්ඛවේ ඒකෝ කනෝ, මහණනි මේක තමයි එකම ක්ෂණ සම්පත්තිය, සමයෝච එකම වෙලාව, බ්‍රහ්මචරී වාසාය චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස තිබෙන්නා වූ එකම වෙලාව, එකම අවස්ථාව, එකම මොහොත මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන මොහොත. පින්වතුනි, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා බොහෝ දිනක් කියාගෙන ගියා මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියලා. ඒක සිද්ධ වෙච්ච විශාල වැරැද්දක්. මොකද මේ වැරැද්දක් උනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා. ආනන්දේ, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේද, යම් විනයක් පනවන ලද්දේද, මාගේ ඇවෑමෙන් පසු ඒ ඔබට ශාස්ත්‍රු වන්නේය කියලා. එහෙනම් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තිබෙද්දි අපි ඒ ධර්ම විනය පැත්තකට දැම්මා. පැත්තකට දාලා ඊට මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න කෙනෙක් කල්පනා කළා, කෙනෙක් තමන් බුදු වෙන්න කල්පනා කළා, කෙනෙක් පාරමී පුරාගෙන යන්න කල්පනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය බැහැර කළා. ඒ නිසා තමයි ඒක්ෂණ සම්පත්‍යෙත් අයිම් වෙලා ගියා. නමුත් මේ වෙනකොට නැවත ඒක්ෂණ සම්පත්‍ය ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි දේශනා කරනවා දැන්. කෙලෙස් සංසිඳවන්නා වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වශයෙන් මාර්ගඵල අවබෝධය ඇති කරවන්නා වූ, චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරවන්නා වූ ඒ ශ්‍රී සද්ධර්මයේ දැන් අහන්න ලැබෙනවා. දැන් එතකොට බුද්ධිමත් ශ්‍රාවකයා, ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මේ ධර්මයේ අල්ල ගන්න ඕනේ. මේ ධර්මයේ අවබෝධ කර ගන්න ඕනේ. මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අනේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා කියන කරුණ අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න ගාථා ටිකක් වදාලා, මනුස්ස ලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ යේ ඛනං නාදි ගච්ඡanti අතිනාමෙන් තිතේ ඛනං. මිනිස් ජීවිතයත් ලැබලා සද්ධර්මයක් දේශනා කරන කාලික මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගන්නේ නැත්තම්, ක්ෂණ සම්පත්තිය අත්හල කෙනෙක් බවට යපත් වෙනවා. බහූහි අක්ඛනාවුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචිකරහචි ලෝකේ උප්පජ්ජಂತಿ තථාගතා. බුදුරජාණන් වහන්සේ විසින් මේ නිවන් මගට අනතුරුදායක අන්තරාය කර වූ මේ අක්ෂණ බොහෝ අක්ෂණයන් ක්ෂණ සම්පත්තිය නැති අවස්ථා බොහෝ තිබෙනවා. කදාචි කරහචි ලෝකේ ඊතාත්ම කලාතුරකින් තමයි ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. තස්සිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා අලං වාය මිතුං තත්ථ අත්ථ කාමේන ජන්තුනා. මේ ලෝකේ අතිශයම දුර්ලභ වූ මනුස්ස ප්‍රතිලාභයත් සද්ධර්ම දේශනාව කරන අවස්ථාවත් සම්මුඛී භූතං ඔබට මුණගැහිලා තියෙනවා. අත්කාමේන ජන්තුනා තමන්ගේ යහපත කැමති මිනිසයා විසින් අලං වායමිතුන් තත් ඒ ධර්මයේ අවබෝධ කිරීම පිණිස උත්සාහ කරන එකමයි සුදුසු. කතං විජඤ්ඤා සද්ධම්මං ඛනෝ වේමා උපජ්ජගා ඛනෝ වේමා උපච්චගා ඛනාතීතා සෝචಂತಿ නිරයම්මි සමප්පිතා. සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ සද්ධර්මයේ අවබෝධ කරගන්න ඕන. මේ ක්ෂණ සම්පත්තිය නම් ඉක්මවා යන්න දෙන්න එපා. කනාතීතාහි සෝචಂತಿ මේ අවස්ථාව අහිමි කරගන්නවා. සමහර ගිහි පිරිසත් පැවිදි පිරිසත් මොන චතුරාර්ය සත්‍යද මොනවට මේක අවබෝධ කරන්න කල්පනා කරනවද කී කියා එකට ගරහ ගරහ මේක අහිමි කරගන්නවා. කනාතීත එහෙම අහිමි කරගන්න අය ක්ෂණ සම්පත්තිය අතාරින අය නිරයම්මි සමප්පිතා නිරයේ ගිහිල්ලා දුක් විඳිනවා. ඉද චේවනං විරාධීති සද්ධම්මස්ස නියාමතං වානිජෝ අතීතත්තු චිරත්තං අනුතපෙස්සති. යම් කිසි කෙනෙක් මේ චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ මේ ධර්මයේ අතාරිනවා නම් ඒක හරියට කොහොමද ලুকু ලාභයක් ලබන්න හිටියේ වෙලින්දෙක් ඒ ලාභය අතෑරලා බොහෝ කල සෝක කරනවා වගේ සෝක කර කර ඉන්න වෙනවා. අවිජ්ජා නිවුතෝ පෝසෝ සද්දම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්චනුභොස්සති. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ඒක විවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නැතිකම නැමැති කලවරේ ඉන්න මේ පුද්ගලයා සද්ධර්මයට විරුද්ධ වෙලා ගිහිල්ලා මේ ජරා මරණ ඉපදින ජරා මරණ සංසාරයෙන් ඉක්මවා යන්න බැරුව බොහෝ කල් මේ සංසාරේ සැරිසරනවා. යේච ලද්ධා manussං manussත්තං සද්ධම්මේ සුප්පවේදිතේ අකංසු තත්ථ වචනං කරිස්සන්ති කරුන්තිවා. නමුත් මේ මනුස්ස ජීවිතයේ ලැබිච්ච වෙලාවේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට කීකරු වෙලා ඒ ධර්මය හැසිරෙනවා නූන තියන අය, අනාගතිත් හැසිරෙනවා නූන තියන අය. කනම් පච්ච විදුං ලෝකේ බ්‍රහ්මචරියං අනුත්තරං යේ මග්ගං පටිපජ්ජින්සු තථාගතප්පවේදිතං. මේ ක්ෂණ සම්පත්තිය අවබෝධ කරගත් අය අනුත්තර වූ බ්‍රහ්මචර්යය දිනු කළා. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ආර්ය ස්ථාංගික මාර්ගයේම ගමන් කරනවා. යේ සංවරා චක්ඛුමතා දේසිතාදිච්ච බන්දුනා තේසු ගුත්තෝ සදා සතෝ විහරේ අනවස්සුතෝ. එයයි සංවර වෙනවා. චක්කුමතා කිව්වේ නූනෙස් පාදා ගන්නවා. ආදිච්ච බන්දු කිව සූර්යවංශයේ උපන් නී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොඳට සිය පිටුවාගෙන මොකද කරන්නේ හැම තිස්සෙම මේ කය වචනේ සිට පවට ඇතුළු වෙන්න නොදී පවෙන් වළක් කරනවා සදා සතු හැම තිස්සෙම සිහියෙන් ඉන්නවා කිලිස් වැගිරින්න දෙන්නේ නැති ආකාරයට ජීවත් වෙනවා සබ්බේ අනුසයේ ජෙත්වා මාරදීයන් සරානුගේ තේවේ පාරගතා ලෝකේ පත්තා ආසවක්ඛයන්ති මාර්යාගේ ග්‍රහණයෙන් අත් මිදිලා සියලුම කෙලිස් ප්‍රහාණය කරලා සංසාරයෙන් ඈතර වෙන අය ආශ්‍රවක්ෂේක ප්‍රඥානි ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා මේ පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනේ මේ ජීවිතේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙන්න කලින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු